ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේසුතං ඒකං සමයං භගවා සාකිරිතේ විහෙරති කාලකාරාමි තත්‍රකෝ භගවා භික්ඛෝ මන්තේති භික්ඛවෝති භදන්තේති තේ භික්ඛෝ භගවතු පච්චස්සෝතුං භගවායි තදෝචේ යං භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පස්සං පරියේසිතං අනුවිචරිතං මනසා සමහං ජානාමීති සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහි කාලකාරාමයේ වැඩඉන්නා දිනක 500ක් භික්ෂු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනසාරක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්දි පහස අවසානයේ මහා ප්‍රතිය සස්වාරයක් කම්පිත වූ ආශ්චර්යජනක බුද්ධ ගුණ දීපණී කරන සූත්‍ර දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාවයි මේ කෙටියෙන් කියවුනේ. එක් ධර්ම දේශනා සමයේදී සරුවඥන් වහන්සේ සාකේත නගර සමීපයේහි කාලකාරාම විහාරයේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙම දේශනා කොට වදාලා මහණෙනි දෙවියන් සහිත මනුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවියන් විසින් සහිත සමස්ත ලෝක සත්‍යාගේ දක්නා ලද අතන ලද මුණනය කරන ලද ඒ කියන්නේ ආග්‍රහණය කරන ලද විඳින ලද ස්පර්ශ කරන ලද චිතන ලද සිතින් සමන ලද සෑම අරමුණක්ම මම තථාර්ථයෙන්ම යථාර්ථයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම දන්නෙමි කියන එකයි මාතෘකාපාටි කෙටි තේම. සාසෝත නගරය කියන්නේ සයත් නුවරක යෙදුම් හතක් දුරින් පිහිටි නගරයක්. ඒ නගරය නෑත භාගය ඇතුළේ ධනංජය සිටුවරයා උදෙසා විශාඛාවගේ මාතා උපේතුමා ධනංජය සිටුවරයා. මේ ධනංජය සිටුවරයා සයත් නුවරට පදිංචියට එන ගමනේදී දවල් ආහාර ගන්න ස්ථානයේ සාකේත නගරය ඇතුළුනේ. ඒ කියන්නේ වෙනම නගරයක්ම නිර්මාණය කරන්න ඕන මේ විශාඛාවගේ මව්පියන් සහිත පිරිස වෙනුවෙන් ඒ තමයි සාකේත නගරය. ඒ කාසෝක නගරයේ වාසය කළ කාලක තුල සිටවරයා සිටවරේ ඒ සිටවරයා අනාථපිණ්ඩික සිටවරයා තම එකත අධ්‍යාපනය ලබාගත් කාලයේ පුරන්දුවක් අනුව ඒ කාලක සිටවරයාගේ පුතුණුවන්ට අනාථපිණ්ඩික සිටවරයාගේ බාල දියණියක් වන චූලසුභද්‍රාව විවාහ ජීවසුමක් ඇති කරගන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට පැමිණි මේ සිටවරයා කියන්නේ අනාථපිණ්ඩික සිටවරයා චූලසුභද්‍රාවත් දෙන්නම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බෞද්ධයෝ නමුත් අපට සම්බන්ධ වෙන්න තියෙන කාලක සිට නිවස බෞද්ධයෝ නෙවෙයි. ඉතින් යම්කිසි අවස්ථාවකදී අපට පිහිටක් වෙන සඳහා අපගෙන ආවර්ජනා කරන කේකෝවා කියලා සරුවක්ඥන් වහන්සේට ආරාධනා කොටගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුනේ. ඒ අතරත ඒ කාලක සිටවරයා තමන්ගේ විශාල උයනට නිගන්තාරාමයක් කරවා 500ක් නිගන්තයන් වාසය කරමින් නිත දන් දෙමින් සිටියා. ඒ මංගල උත්සවයේදීද චූලසුභද්‍රාවට නියම කළා දියණිය අපේ ආර්යයන් වහන්සේලා දකින් දෙන්න අදාපි දානයක් දෙනවා මේ මංගල උත්සවෙ නිමිත්තෙන්. ඉතින් චූලසුභද්‍රාව ගිහින් බැලුවාම නිගන්තයෝ එතුමේක මහත් ලැජ්ජාවක් පිළිකලක් ඇති වුණා. ඉතින් දීදී කියලා නින්දා කළා කෙලකඩක් විසි කළා කියන්නේ මෙහෙම අභ්‍යන්තර හිරියක්වත් බාහිර උත්සාහයක් නැති මේ ඇත්තද නික්ලේශී ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා අපේ ආර්යයන් වහන්සේලා නම් ඔහොම නෙමෙයි කියලා ගාථා රාශියකින් සංඝ රත්නයේ ගුණ සජ්ජායනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්තයෝ මහත් කලකිරීමකට පත් වුණා සිටවරයා ගැන කාලක සිටවරයා ගැන මේ කාලකන්ණ කෙනෙක් මේ ගෙදරට ගෙනාවා කියලා. අන්තිමේදී මේ කාලක සිටවරයාගේ ඉන්නීමක් වුණා එසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලාට පෙන්වන්න පුළුවන් දෙ කියලා. ඒක මට පෙන්වන්න පුළුවන්. කාදද හෙට දවසේ? හා හෙට දවසේ මම පෙන්වන්න. වැඩමලා දෙන්නම් කියලා. මෙතුමිය මතුමහන්තලාවට ගිහින් සමන්තිච්චමල් බ අටක් අරගෙන බුදුගුණ වර්ජනය කළා හතර දැම්ම. මේ මගේ ආරාධනේ සරුවක් යන මහසිරද ගැනීමා පෙනීමා කියලා. බුද්ධාධිෂ්ඨාන බලයත් මෙතුමියගේ ශ්‍රද්ධා මහිමයත් නිසා මේ මල් අහසේ පාවේ යෙදුම් හතක් ගියෙන් සරුවක් යන වාස දහන් දෙකන තැන ධර්මාසනයේ තෙලින් සුදු වියනක් වාගේ අහසේ රැඳී පැවතුණා. මේ සරුවක් යන වාසයේ ආවර්ජනාව කොට ඒ ආරාධනෙ පිළිගත්තා. එදා ධර්ම දේශනාව සාමයේදී අනාථපිණ්ඩික සිටවරයා පසුදින දානිට ආරාධනා කළා 500ක් සංඝ පිරිස සමග බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාලා කිතානිනේ දැන් මේ චූල සුභද්‍රාවගේ ආරාධනයක් පිළිගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ කවුරුත් ආවේ නැහනේ. ඒක මේ ඇවිල්ලා තියෙන්නේ මල් තමයි. මේ මල් තමයි මට ආරාධනයට ආද වෙලා තියෙන්නේ. කියලා ස්වාමීන් වහන්සේ මේ දුන් හතක් දොරේ ඉන්න කෙනෙක් මේ වාගේ ආරාධනයක් කිරීම පුදුමයිනේ. පුදුමයක් නැති සිතානේ හිමාල වනාන්තරේ හිමාල පර්වතයේ දෝ සිය ගානක් ඈතට පේනා වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම්, සීල සම්පන්න නම්, සුත සම්පන්න නම්, ත්‍යාග සම්පන්න නම්, ප්‍රඥා සම්පන්න නම් ඒ අය සත්නත්‍රයට දිස් වෙනවා ඕනම තැනක හිටියත් වෙනවා. නිසා ඒ චුලසුබද්දාවගේ ගුණමාන්තතාව නිසා එයා ආරාධනේ පිළිගත්ත කියා ධර්මයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට ඉදාන කළා හෙට දවසේ සාකේත නගරයේ 500ක් ප්‍රබුද්ධ ප්‍රතිසංවිධාත්‍රා පරහතන් වහන්සේලාටම සලක දෙන්න කියලා. සද්දේ රජුගේ මේක දැකලා විශ්වකර මිදී පුත්‍රයා නියම කළා සිරිකාගයල් 500ක් මම පිළිගන්නවද. ඉන් පසු දිනේ සියල්ලම සිද්ධ වුණා. ඒ අතරත මේ සාකෝත නගරයේ පිටුමාලිගාවේ සිටි චූල සුභද්‍රාව කල්පනා කළා. ඉන් සරුවක් යන වංශේ බොහෝම අවිවේකවම ගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනය පිළිගත්තාද නොගත්තාද දන්නේ කොහොමද කියලා නමුත් හිතේ සැකයක් නැතුවම දාන සංවිධාන යෙදී හිටියා. එදාම රාත්‍රියේ මැදියම වස්ත වෛතරණ දිව රාජාවේ ලැකුව නැගෙනී බහයෙන් දෙපා සරුවක් යන වාස දානේ ආරාධනය පිළිගත්තා. දැන් ඉතින් හිතේ දහවල් වෙලාට වඩිනවා කියලා. එයින් මෙතුණිය පුදුමාකාර විශ්වාසයකින් යෙදුණු නිසිතේ දාන උපස්ථාන සංවිධාන කළා. පහෝදා උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මෙතුණියගේ නියමයෙන් සම්පාදනය කළාකරට මගරවානු සිටින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පරිසහසේ වඩනවා දැකලා උතුරාම ප්‍රසාද ප්‍රීතියකින් වැඳ නමස්කාරයෙන් බිමට වැඳම්මගෙන ආරාධනා කළා දානෙ පිළිගැන්වුවා. කලමලවසානයේදී මේ ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මේ නැදිමයි ලෝකෝම බෞද්ධයෙනි මේ අත්තන සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා. සරුවක්නන් වහන්සේ එදින දේශෝ දහමේ ඒ කාලක සිටුවරයයි සිටුපෑලේ සියලු දෙනාවයි සමග 84000ක් ගණන් තරම් විශාල පිරිසයි මාර්ගඵල නුවන් අවබෝධ කරගත්තා. මේ සිටුවරයාගේ අර විශාල උයන සංගසතුවේ බුදුපාම සංගසෝනේ සංගසතුවේ පූජා කළා. නිගන්තයන් අපට මේ කලින් දුන්න තැන කියලා දහරෙන්න කැමතුනේ නැහැ. පසුව මේ සිටුවරයාගේ සිටු අනින් ඔවුන් ඉවත් කළ දැම්මා. ඒ ස්ථානයේ මහා සංගරෝම වඩාන් හිඳුවා නිත්‍ය වශයෙන් ගම් පින්කම් කරමින් තමන් ඒ මුළු නගරයම බෞද්ධ නගරයක් බවට පන්වා ගත්තා. මෙන්න මේ කාලක සිටුවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයේදී කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයේ සරුවක් යන වාසය වැඩි දවසකදී ඒ නුවරින් පැවිදි වී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂුන් වහන්සේලා විනාසල ධම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවක් යන වහන්සේගේ කාරණී සම්භාර ගැන, මහා කරුණාව ගැන, සරුවක් සාක්ඥාණය ගැන, එයාගේ මනිකුත් බුද්ධ ගුණ දන්න දන්න හැටේට සාකච්ඡා කරමින් හිටියා. එතෙන්ද සරුවක් යන වහන්සේ වැඩලා ඒ කිරිසුගේ සිත් හතර බලා තව විශාල කිරිසකට මඟතව නිවන් සුව ලැබෙන පිණිස මහපලව කම්පාවන සුළු මේ සූත්‍ර දේශනේ පවත්වා වදාළා. ඒ කාලකාරාමෙහිදී දේශනා කළ බැවින් මේ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුස්ක නිපාතයේ උරුමවල වර්ගයේම තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝ වැදගත්. එවාගෙම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගැඹීරාර්ථ සම්භාරයක් ඇති සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවට අපි හරිය බලමු. යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍යා තජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේවිතං අනුවිචිතං මනසා තමහං ජානාමි. මේ පළමුවෙනි දේශනා පාඨයයි. මහණෙනි, මේ ලෝකයේ දෙවියන් සහිත, මරණ සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත සියලු සත්ත්ව ප්‍රජාව විසින් යමක් අහෙන් දක්නා ලද නම් ඒ සියල්ලත්, කලින් වසනා ලද නම් ඒ සියල්ලත්, නාසිකාරෙන් දිවෙන් කයෙන් ස්පර්ශ කරන ලද නම් ඒ සියල්ලත්, සිතින් අරමුණු කර ගන්නා ලද යමක් ඇත්තේ ඒ සියල්ලත්, සත්තං අරමුණු වශයෙන් අභිමුඛයේ දක්වන සියල්ලත්, එවාගෙම පරිේෂිතං සිතින් සෝසයා ලබාගත් අරමුණු සියල්ලත් තමහං ඥානාමි තං අහං ඥානාමි ඒ සියල්ලම මම දනිමි. මේ තුනේ සරුවක් ප්‍රඥානෝ මහිමයයි. තමහං ඥානාමි ඒ සියල්ලම මම දනිමි. එතකොට මේ ලෝක ධාතුව අනන්තයි. ලෝක ධාතුව අනන්තක් භාවය ප්‍රකාශ කරන්න උපමා විශ්වාතික්‍රාන්තයි. ඒකම උපමාව තුන්සියන්ද බැරි තරම් ලෝක ධාතුව අනන්තයි. ඉසර උපමාවක් කියලා කියනවා පිරිදු බල සම්පන්න කෙනෙක් මේ සත්කල වල නැත්තම් මුළු සත්කලක් පුරම තරම් විශාල අබකොටුවක් අරගෙන මේ අබකොටුවේ අබ අරගෙන මුළුමහත් ලෝක ධාතු එක එක දිශාවේ එක එක ලෝක ධාතු එක එක අභයතේ වීසි කරමින් ගණන් කරමින් යනවා ඉරිදි බලේ. මේ සත්කල පුරාම තරම් විශාල අබකොටුවේ අබවරයෙන් පුළුවන් සත්කල වල වරෙන්නේ නැ. ඒ තරම් සත්කල අනන්තයි. එක සත්කලක සත්වයක් අනන්තයි. නිසං සත්‍යයේ අකින්චයයි කියන්නේ ලෝකේශයක් අකින්චයයි කියන්නේ මේ තරම් අකින්චියෝ අප්‍රමේය වූ ලෝක ධාතුෙහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රවත්න සරුවක් යන වාසේ ආර්ජනා කළ ප්‍රමණය සියව ගන්නවා. ඒකයි තමහං ඥානං. ඊළඟට සඳහන් වෙන ඊළඟ පාඩය යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සංගම්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජා සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිකං අනුචිතං මනසා තං තමහං අබ්බඤ්ඤාසින්. ඒ වචනේම තවත් තහවුරු කිරීමේ තේරුමක්. දෙවියන් සයක, මරණ සයක, බඳු සයක, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සයක, දේ මිනිසුන් සයක, සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අසල ලද, ආග්‍රාණය කළ ලද, රස විඳින ලද, ස්පර්ශ විඳින ලද, සිතින් අරමුණු විඳින ලද චිතේක හැම වේ ආරමුණු සෝය සෝයසයා ලබා ගන්න ආරමුණු තමා වෙත කණින ආරමුණු ඇත සීලම සත්‍යංගයේ සීලම සිත් සතර අඥාතෙන් අභි අඥාතෙන් විශේෂයෙන්ම සරුවත්පාඥානෙන් දැකගත් දෙනි විශේෂයෙන් දැකගත් මේ කියන්නේ සරුවත් භූමියයි ඊළඟ පාඩම් කියනවා ඒ වගේම තව තේරුම යම් යුක්තය සදේවකස්ස වේකස්ස සමාරකස්ස සම්බම්මකස්ස සසමන බ්‍රාහ්මණියාපජය සදේ මනුසාය දිත්තං සුතම්මතං විඤ්ඤාතං පත්තං පදේශිතං අනුචිතං මනසා තං තථාගතස්ස විදිතං අනතවත් සරුවක් තාඥානේ ප්‍රකාශ කරන වචනයක් දෙවියන් සෑත මරුන් සෑත බඹුන් සෑත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත දේ මිනිසුන් සෑත සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද අසන ලද ආග්‍රාමයේ කළ ලද පසුමුදුන් ලද විශ්වාසමුදුන් ලද කිතින් අරමුණු කරන ලද සදරට ස්වභාවයෙන්ම අරමුණු වේද එවාගෙන සෝසය අරමුණු කර ගන්නා ලද්දා වේද සිතින් හැතරන ලද්දා වේද යම් තාකේ ඇත තන් තථාගත සුදිතං ඒ තථාගතයන් වහන්සේට සර්වඥාකාරයෙන්ම ප්‍රකටව ආදෝධිය අවසానයි අනුමානවත් එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ සියල්ලම ප්‍රකට ලෙස ආબોධ කරගන්න හැමාරයි මේ අවස්ථා තුන සමහං ඥානං සමහං අබ්බඤ්ඤාසින් සංසකාගත සුවිදිතං ඒ කියන අවස්ථා තුනටම කියනවා ශරුවක් නුඹුනි කියලා ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකුයි ඒ වචන තුනෙන් කියන්නේ ඒ සියල්ලමම දනිමි ඒ සියල්ලම විශිෂ්ටඥානෙන් දනිමි ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස ආબોධණී හැමාරයි මේ තුන සරුවක්ම භූමි සරුවක්ම තාඥාන භූමියයි ඊළඟට කියනවා ක්ෂීණවසරේ භූමිය කියලා අවස්ථාවක් ඒ සරුවක්ම තාඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා ක්ෂීණවසරේ භූමිය සදා වෙන්නේ මෙහෙමයි තම් තථාගතෝ මෛතක්කාසි යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බම්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජය සදේ මනුසාය විත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුචරිතං මනසා තං තථාගතෝන උපත්තාසි අන්න සීනාතරේ භූමිය ඒ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙමිනිසුන් සහිත සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නාලද අසනලද ආග්‍රාමී කරනලද සූර්යයේ සසඳනලද කයින් ස්පර්ශ කරනලද හිතෙන් ගන්නලද එවැදෙම හිතෙන් සෝසුවා ගන්නලද සිතෙන් හැසිරෙනලද යම් කාග්ගේ ඇත තම් තථාගතෝම උපත්තාසී ඒ සියල්ල තථාගතයන් වහන්සේ තණ්හා වශයෙන් දික්ඛ වශයෙන් මාන වශයෙන් මෙතනලදී කියන එකයි එන් කියන්නේ ඒ කියන්නේ තණ්හා වශයෙන් ගන්නෙත් නෑ දිට්ඨිය වශයෙන් ගන්නෙත් නෑ මාන වශයෙන් ගන්නෙත් නෑ නෑ උපස්සාසී තණ්හා වශයෙන් ලැබුණෙත් නෑ දිට්ඨිය වශයෙන් ලැබුණෙත් නෑ මාන වශයෙන් ලැබුණෙත් නෑ ඒකත් ඉදිරියට ප්‍රකාශ වෙනවා පැහැදිලි වෙනවා දැන් මේකේනේ ක්ෂීණාසරේ භූමියයි ඒ වචනේ ප්‍රකාශ කරනකොට මහ පොළොවට දරන්න බැරුව කම්පා වුණා ඊළඟට සඳහන් වෙනවා ශුන්‍යතා භූමිය පිටිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති මෙන්න මේ කොටසද කියනවා ශුන්‍යතා භූමි ඒකමද්ද තථාගතයන් වහන්සේ දත්තා දත්තබ්බං දතේක සියල්ල ඇහෙන් දැකලා දිත්තං නමඤ්ඤති දක්නා ලද සංආදිත්‍යමාන වශයෙන් නොගනි අදිත්තං නමඤ්ඤති ලෝක සත්‍යයන් නොදන්නා ලද තමන් දන්නා ලද දේ සංආදිත්‍යමාන වශයෙන් නොගනි දත්තං නමඤ්ඤති අතීතනාවත වර්තමාන වශයෙන් දක්ව යුතු දේ යන සංආදිත්‍යමාන වශයෙන් නොගනි දක්ඛානං නමඤ්ඤති දක්නා ලබ්ධෙද්ද සංවාදිකේමාන වශයෙන් නුගනි සුතාසෝ තබ්බං අසීයතේ තමන් වහන්සේ අසාගෙන සුතං නමඤ්ඤති ඒ සුතය අනුනායක අහන දේවල් තමන් සංවාදිකේමාන වශයෙන් නුගනි අසුතං නමඤ්ඤති අන්නවසේ නෝතන් ලබ්ධ තමන් අසන ලබ්ධක සංවාදිකේමාන වශයෙන් නුගනි සෝ තබ්බං නමඤ්ඤති අතීතනාගත වර්තමාන තුන් කාලයට ඇති කලින් ඇනියක දේවල් ගැන සංවාදිත්‍යමාන වශයෙන් නොගනි. සෝතානං නමඤ්ඤති එවැගේම අසන්නාරෝ පුජ්‍යලේකෝ සංවාදිත්‍යමාන වශයෙන් නොගනි. මුතා මෝතම්බං මුතං නමඤ්ඤති ඒ කියන්නේ ගඳ සෝදාග්‍රහණය කලේක ආ එවැගේම රස විඳීමේක ස්පර්ශ විඳීමේක ආරමුණක්ගෙන සමන් වහන්සේ ඒ දැනගෙන මුතං නමඤ්ඤති ලෝක සත්‍ය විසින් ඒ විදිහට මුණනේ කළ ලද්දක් තමන් වාසයේ සම්මාදිට්ඨිමාන වශයෙන් නොගනි. අමුතං නමඤ්ඤති ලෝක සත්‍ය විසින් එසේ මුණනේ නොකළ ලද්දද තමන් වාසයේ සම්මාදිට්ඨිමාන වශයෙන් නොගනි. මෝතබ්බං නමඤ්ඤති අතීතනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළ යුතු රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු දේ ගැන සංනාදිත්‍ය මාන වශයෙන් නොගනි. මෝතාරං නමඤ්ඤති එසේම ස්පර්ශ කරන විඳින ආග්‍රහණය කරන පුද්ගලයෙකු සංනාදිත්‍ය මාන වශයෙන් නොගනි. විඤ්ඤාතා විඤ්ඤාතබ්බං නුවණින් අරමුණු කළ යුතු සිතින් අරමුණු කළ යුතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතං නමඤ්ඤති අයත් සිතින් අරමුණු කරන දේ සංනාදිත්‍ය මාන වශයෙන් නොගනි. අවිඤ්ඤාතං නමඤ්ඤති අන්නය විසින් අරමුණු කළ නොහැකි තමන් අරමුණු කරන අවිඤ්ඤාතේ ගැන සංනාදිත්‍යමාන වශයෙන් නොගනි. විඤ්ඤාතබ්බං නමඤ්ඤති අතීතනාගත වර්තමාන තුන් කාලයට ඇති මෙයින් අරමුණු කළ යුතු දේවල් ගැන සංනාදිත්‍යමාන වශයෙන් නොගනි. එවාගේම විඤ්ඤාතාරං නමඤ්ඤති ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන සංනාදිත්‍යමාන වශයෙන් නොගනි. මේකට සත්‍ය කියන්නේ ශූන්‍යතා භූමි කියලා. ඒ කියන්නේ සත්‍ය පුද්ගල වශයෙන් නොගන්නා තත්ත්වය. මේ හතරේ දවස්තාව. ඊළඟට සඳහන් වෙන්නේ ඊළඟ තුන්වෙනි අවස්ථාව. පළවෙනියෙන් කියන්නේ සර්වඥ භූමිය, ඊළඟට සීලාස්ක භූමිය, දැන් ශූන්‍යතා භූමිය තුන්වෙනි අවස්ථාව. ඒ තුන්වෙනි අවස්ථාවෙත් මහ පොළොව කම්පිත වෙලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා යම් වික්කවේ සදේකස ලෝකස සමාරකස සම්බ්‍රහ්මකස සසමන බ්‍රාහ්මණ්‍යා පජා සදේ මනුසාය තමහං ඥානාමේත වදේ යම් තම්මනස මුසා ඒක යගන් කියා තමහං ඥානාමිත මෙච ඥානාමේත වදේ යම් තම්පස කාදසමේව තමහං මේව ඥානානි මෙ නදානාමේත වදේ යම් තන්නමස කලි ඔය කියන සත්‍ය භූමිය ගැනයි. සත්‍ය භූමිය එතකොට සත්‍ය භූමිය කියන්නේ තවත් ගැඹුරු කාරණයක්. දෙවියන් සහිත, නරයන් සහිත, බලෙන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිනුසුන් සහිත සමස්ත ලෝක සත්‍යය විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රහණය කරන ලද, හසිනුදල ලද, ස්පර්ශනුදල ලද, සිතින් අරමුණු කරගන්නා ලද, සිතින් හසිනුන ලද යන්තම් දේ ඇත තමහං ඥානාමේත වදෙයන් ඒ මම දන්නේ කියන්නේ නම් සම්මලස මුසා ඒ මගේ මුසාවක් වෙනවා මේ කතාව දෙවස් සම්දිස්ථානයක් දන්නවා කියලා කියනවා නම් ඒක මගේ මුසාවක් ඒ මතත් මුසාව කියලා මෙතන සඳහන් කරන්නේ පරමාර්ථ වශයෙන් මම කියා නැති බව නිසායි පරමාර්ථ වශයෙන් දක්නා මම කෙනෙක් නැහැ ඒ කියන්නේ ඒක සත්‍යය සම්බන්ධ සීලෝ නරන්නා වූ මම කියා සංනාදිතන වශයෙන් ගන්න කෙනෙක් මා වෙත නැහැ. එසේ තේනවා කියලා නම් ඒක නිසා. ඒකයෙන් කියන්නේ. ඒකට උන්වහන්සේ ඒ විදිහට සංනාදිතමාන වශයෙන් ගන්නවා. මෙලෙයි ධර්ම ස්වභාවයක්, විඤ්ඤාණ ධර්ම ස්වභාවයක් ආදර කරගන්නවා කියනමයි. ඒක පළවෙනි සත්‍යයි. ඊළඟට තමහං ඥානමිච්ච මෙත ඥානිත වදේයන් සම්පස්ස කාදසමීව මේ ලෝක සත්‍යය විසින් දකලද අතනලද ආග්‍රාණය කරන රසුඳෙන්ලාද ස්පර්ශුඳෙන්ලාද සිතින් කරනලාද සාමාරමලක්ම සාමාමිච්චම දන්නවා මුච ඥානාමේති ක්‍රියක් ගන්නෙත් නැහැ කියනං සම්පස්සපාදසමයේ එයත් ප්‍රමුසාවක් වෙනවා එතකොටමම නොදන්න දේවලුත් තියෙනවා එතකොටත් තණ්හා දෙකමයි එසා කන්න ඥාන වශයෙන් එසේ කමන්න නොගන්න බැවින් එසේ දන්නමි නොදන්නමි කියුව මුසාවක් ඒකත් සත්‍ය භූමිය තුමනි පාතෙන් කියවුනේ සමහන් නේව ඥානමි නේව ඥානමේ තවදී සම්මනස කලි යම්කින් ඒවා මම දන්න නොදන්නෙත් නැහැ කියනනම් ඒක මගේ දෝෂයක් මගේ ප්‍රකට දෝෂයක් ඒ කියන්නේ සංනාසය මානවයෙන් නොගන්නා නම් ඒ විදිහට මම දන්නෙත් නැහැ කියලා ප්‍රකාශ කරන්න බෑ සමහරක් මම දන්නෙත් නැහැ කියලා ප්‍රකාශ කරනවා ඒකත් සංනාදිත්‍ය මානවයක සැබැවින් ඒක මගේ දෝෂයක් මේ අවස්ථාව තුනට කියන සත්‍ය භූමි සත්‍ය භූමිය තුන්වෙනි භූමිය සර්වෝන්‍ය ශීලාශ්‍රය භූමිය සත්‍ය භූමිය ඊළඟට තමයි අර ප්‍රථමයෙන් ප්‍රකාශ වූ සුඛා භූමිය වැටෙන්නේ මෙසේ දකේතු දෙය කියන්නේ අහං දැක්කේතු දෙය දැක ලෝකසයෙන් දක්නා ලැබද පොර දක්නා ලැබද හේතු දෙය දකින පුජ්‍යලයා සංකීර්ණ වශයෙන් ගන්නින්න කලින් කියපු දේවල් දැන ඒ ස්පින් ඇසියුතු දේ අසර ලැබද ලැබද ඇසින් යුතු දේ අසලයා කියන මේ සියල්ල සංනාදිතන වශයෙන් ගන්නේ නැහැ එම ආග්‍රාණය සසෙන් එවාගේ නිෂ්පර්ශණය කියන්නේ මේ ලැබුණ දේ නොලැබ එවාගේම දකීතු දේ ඒ ආස්පර්ශ කරන්න සංනාදන වශයෙන් කිසිසේත් නොගෙන හරි මේ අවස්ථාව සඳහා ශූන්‍යතා භූමිය කියලා. ශූන්‍යතා කියන්නේ සත්‍ය පුද්ගල සංඥා සම්පූර්ණ බිඳවැටෙන තැනක් එතන. ඊළඟට සඳහන් වෙන්නේ කාදී භූමිය. ඉතිකෝ විත්තරාගත විත්තසකමක විඤ්ඤාදේශ ධර්මයේ කාදී නේව කාදී. සම්මා කාදී සම්මා අඤ්ඤෝ කාදී උත්තර කණිත කරව නැති කිවදාමි. මේ අන්තිම සූත්‍රක. ඉතිකෝ විත්තරේ මන්නේ මේ විදිහට තථාගත දිට්ඨ සුතමත විඤ්ඤාණ පසු ධම්මේසු අසින් දක්න කලින් අහන ලද ආග්‍රාණ ලද රසින් දෙන ලද විස්පර්ශද සිතින් අරමුණු ගන්න මේ ධර්මයන් සම්බන්ධව කාදීයව සංනාදිත්‍යයෙන් කිසියම් සම්බන්ධතාවයෙන් කාදී මොසලන දෙකතාව තියෙනවා මොසලන්නේ කියලා කාම පන්නාක තම කාදී කර්ම ඒ කාදී ගුණයේ අන්න උත්තරතර කාදී කාදී උත්තරතර අනුපතර වනාති ඊට වඩා උත්තර කාදී බලක් හරි ඊට ප්‍රේමතර කාදී බලක් නැති නැත්තේ කියන කුණාමන වශයෙන් අදාළ ඒ කාදී දැන් මෙන්න මේ පංච මහා භූස්සරයක් මේ භූමියයි සීලාශ්‍රෝණියයි ඊළඟට සත්‍ය භූමියයි ශූන්‍යමියයි කාදී භූමියයි කියලාස්සා පහේදී මේ මහා ක්‍රියේත දරා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා. මේවා එකක් එකක් ගන්න දැන් අපි කරනවා නම් තාම වැඩගත් අදාරයක් නැති කර ගන්න තියෙනවා. පිටක කෙටියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාථාව යං කිංචි දිසං රසිතං තං වා භෝසිතං යක්ෂත්වං පරේසං ඒසුපාදී සයසං තේසු සත්තං සාපි පරං දහෙයේ ඒතං ච සත්තං ච සල්ලං පටිගච්ඡස්වා අද්දෝසිතාය පදා විසක්ඛා ධනං පස්සාමිතෝ ඒතං අද්දෝසිතං නත්ති තථාගතංති ඒ ගාථා බෝධම සලකා බලමු කවර තවත් දුරට ගන්න පුළුවන් යං කිති දිට්ඨං සුඛං මුඛං වා අද්දෝසිතං සත්‍ය මුසං සත්‍ය මුඛං පරේසං මෙත්යාවසින් මෙතන පරේසං කියේ ලෝක සත්‍යින් යමක් දක්නා අසර ලැබෙනං මුඛං සංකයන් ආග්‍රහණය කරන ලැබෙනං රස ලැබෙනං ස්පර්ශන ලැබෙනං අද්දෝසිතං සංඥා ඥාන වශයෙන් දස ගන්නා ලැබෙ එහිලා මෙසුතාදී සවසංගතේසු සත්තං මුසාවාපි පරං දහය්‍ය. එතකොට මේ තාදී ගුණ ඇතිවගත්යන් වහන්සේ අනුරණදේ මේක සත්‍යයි ඒක අසත්‍යයි කියලා යම් ව්‍යාඛ්‍යාස කරනවා නම් ඒ විදිහට තථාගතයන් වහන්සේ තනදික්කීමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ. මෙසේ සුපාදී සවසරේසු සත්‍යං මුසාවාපි ප්‍රහෙය. අනුන් කියන වෙනුවට මහසවන්නේ නැහැ. අනුන් කියන කියන හැටි මේක ඇත්තයි මේක මුසාවයි කියන මහසි බාරයි. ඒ කියන්නේ දැන් ලෝකසහතරක කොටස් දෙකකට බෙදෙනවානේ. ඉදමේ සත්‍යං නෝභමඤ්ඤ. මේක තමයි ඇත්ත අනිශ්චයල්ලම මුසාය අසත්‍යය කියලා ඒවත් සංගිතයි. සරුවක් වහන්සේ ඒකයා විසින් භාවිතා කරන මේ දේ පමණයි ඇත්ත මේ දේ අසත්‍යයි කියලා කියේ කෙරෙහි මුහාසේ පිළිගන්නේ යන්නේ නැහැ. ඒකංච සරලං පටිගදිස්වා. මෙන්න මේ උල ඒ කියන්නේ හිතේ මහ වරදෙන මේ උල කල්ලාතු උන්වහන්සේ ආબોධ කරගත්තා. අඥාසිතාර ප්‍රජා විසත්ත මේ ලෝකයා මේකට බැසගෙන ඉන්නවා. සමාධිත්‍යමාන තුනේ ධිට්ඨියට විශේෂම දැක ඉන්නවා. ඥානං පස්සපතේ වේත. සමන් වහන්සේ දන් දක්නාදේ එසේමයි. ඒක දෙයක් වෙන්නේ නැහැ. ඒක අද්වෛජ්‍ය වචනා බුද්ධ ඇටියට දෙකලයක් වෙනස් කරන්න දෙයක්. ඥානං පස්සපතේ වේතං අජ්ජෝසිතං නොති ප්‍රතාන තථාගතයන් වහන්සේට සේලාට සංනාදිත්‍ය මානවසේ කිසිම අරමුණක දසගැන්මක් නැහැ කියනයි යන්තිම ගාථාවෙන් කියෙන්නේ. ඒකට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන මේ සූත්‍රයේ අදහස එකක් තමයි ਸਰුවක්මතා ඥානයේ ප්‍රතිඥාය. ඒ කියන්නේ ලෝක ගතේකතා ඒ ਸਰුවක්යන් වාස ධර්ම. ලෝක ගතේකතා තාග්දී සර්වන් වහන්සේ විශේෂයෙන් දන්නා. ලෝක ගතේකතාග්දී සර්වන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නා. ඒ කියන වත්තා තුන ਸਰුවක්ම දු. එතෙන් මේ සම්පූර්ණ ਸਰුවක් ආඥානේ ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියවන්නේ ශීනාසුමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේ කියන ලෝකත්වයෙන් දකින අහනාදී ශ්‍රමණ ගමත් නම් ලෝක tattve සම්බන්ධ සංහාවෙන් දිට්ඨියෙන් නැ කිසිවක් නල්වා ගන්නෑ. කිසිවක සංහව දිට්ඨිමාසෙන් මාන වශයෙන් උපදේවන්නේ නැ. ඒකෙන් වහන්සේ නික්ලේශී භාවයේ ශීනාසුරු භාවයේ එතෙන් දී සරුවක් යන වහන්සේගේ අහං ගුණේ සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වන සත්‍ය භූමිය. ඒකෙන් තමන් වහන්සේ මා විශාල ලෝක සංනිවාසයක හේතුනා දතුනහන හිතන කියන දේවල් ලොක දැනගත්තා. මම තමයි මේ කියන හැගීමක් උන්වහන්සේට නැහැ. සමහන් ඥානමයිත් පස්සේ වැඩියන් සම්මනස මුසාචිවි එකයි. උන්වහන්සේ මේවා දන්නවා කියලා මොනි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අනෙක් නෙමෙයි මේවා දන්නේ මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආත්ම දෘෂ්ටි වශයෙන් කියවත් නොදන්නේ නැහැ. ඒ වගේම සමහන් ඥානමිච්ච ඥානමිච්ච වැඩියන් සම්පස්ස පාදිසමේ. මම දන්නේත් නැහැ. කියන්නේ මම අන්නවා කොටසක් දන්නේ නැහැ කියලා කියන්නත්ද. එතකොට ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටි හිතාමම කතා කරන්නේ. අහං යෙවදානානි නේ නදා ඒතවදේයන් සම්පස මේ සම්මනස කලි. එතකොට දැන් තම දන්නේත් නෑ නොදන්නේත් නෑ කිව්වොත් එතන තේරෙන්නේ වරදක්. කොටින් මේ ලෝක සත්‍ය සම්බන්ධ සංහාසයේ සියල්ල දන්නා නම් එන්නෝ තමන් වහන්සේද ආසඤ්ඤාවෙන් ගෙන්නේ නෑ කන්නාදිත්‍ය මාසෙන් ගෙන්නේ නෑ කියන එකයි එතන ශ්‍රවණයෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියවන්නේ ශූන්‍යතා භූමිය. ඒ කියන්නේ මේ ලෝක දෙහි සෙලෝම සත්‍ය ප්‍රජාවසින් දක්නාලද අහන්ලද අරමුණු ගන්නාලා හිතනලද ඒ සෑම දෙයක් කෙරෙහි තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව සංඝාතේ මාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ තේරුමින් තමයි ශූන්‍යතා භූමිය හැදෙන්නේ. අන්තිමට තාදී භූමියෙන් කියවන්නේ තමන් වහන්සේ මේ ලෝක ධාතුවේහි සෑම සත්වෙම අබලලදන අරමුණු කෙරෙහි කාල වශයෙන් හරි දෝෂ වශයෙන් හරි විතර සැලෙනවා. සම්නාදිට්ඨිමන යම් තැනක තියෙනවනේ උතුම් ලෝභ දෝෂ එනවා. ඒ දෙකෙන් සුද්ධලෝ සැලෙනවා. ඒකෙන් තමයි ප්‍රියමනාප කෙනෙක් කෘෂ්ණාවෙන් සැලෙන අප්‍රියක දේ ගැන දෝෂයෙන් පැටිගෙන සැලෙන ඒ හැම කෙනෙකුම දික්කිනාන ආදී සැලක ඒගේ සැලම ස්වභාවයක ලෝක ධාතේ සරුවක්යන් වහලේ මේ මොන මාර්මණක දේව සැලීමද මහසේ තාදී මුරු පිහිතා සිටන ඉන්ද්‍ර කියලා කාරේ ඒ තාදී භූමිය කිමේ පංචමහාවේ එකක් එකක් තාසා බුදුගුණ සම්භාරයක් ප්‍රකාශ වෙන්න කියලා ඒ හැබැයි මේ එකක් ගන්න වෙන වෙනම දේශනා පවත්වන නැගමත සාර්ථකව තේරුම් ගන්න පුළුවන් දැන් මේ කියවෙන්නේ සූත්‍ර දේශනාව බාරල සම්පින්දන සමනයි මේ දේශනාව ශ්‍රවණය කරන සංඝ පිරිසේ විශේෂයෙන්ම සභාවි මුත්‍තික පිරිස ඒ සංගත ශ්‍රද්ධාව බහුල පිරිස ඒ පිරිසේ බුද්ධ ගුණ කියවන කොට චිත්තසාන පස්වන ප්‍රීතියෙන් පිළපෙන චිත්ත ප්‍රසද්දේ සුත සමාධි කෙනෙමෙල නැති වුණා ඒ සමාධි මාර්ගපත්තු සිකින් යුතුව ඒ මොහොතේ පස්වනා ඥාන වැඩි දියුණු වීමෙන් ප්‍රත්‍ය භික්ෂුන් වහන්සේලා සහ සස්සසිතේ විශාල පිරිස අතරට සෝහාර්ධාසත්තරම් පිරිස මඟ සංවාබෝධ කරගත්තා ඒ භික්ෂුන් වහන්සේලා රහත්ත්වයටපත් වුණා මේ දේවල් අපි නැවත නැවත සිහිපත් කරන්නට වා සාමාන්‍යයෙන් භාවනාවට වාදිනා අපි බුද්ධානුස්සතිය වඩනවානේ ඒ බුද්ධානුස්සතිය වඩනකොටත් මේක සිහින වටිනවා මේ කියන සූත්‍ර පාඩ සිහිනාන අපේ චිත්ත සංකාණයෙද පුදුමාකාර ප්‍රතියක් ඇති වෙනවා එතකොට දැන් දික්තං කියන්නේ අහෙන් දහාලද සුතං කියන්නේ කනනාලද මුතං කියන්නේ ආසෙන් ආග්‍රහණය කළාද සහ දිවෙන් රසගලද කයින් ස්පර්ශයෙන්ලාද තුනම මුදින වචනින් කියවෙනවා විඤ්ඤාතං සිතින්ම ගන්නාලද අරමුණ ඉතින් මේ සරුවක් යන වාසයේ දන්නා බව විශේෂය දන්නා බව ප්‍රකටව දන්නා බව ඒ වාසනේ සංහාදික්කමාන වශයෙන් උපණයක් නොකරන බව එවාගේම සංහංශේ දන්නාය ප්‍රතිසක් දන්නා කරසක් නොදන්නාය දන්නේත්ම නොදන්නේත් නැති කියන ප්‍රකාශ නොකරින් නොකිරීම වශයෙන් සත්‍යයේ පිහිටා සිටින බව එවාගේම උනහසෑම අරමුණක් කරෙහි අර සංහාදික්කමාන නූපදනාසේ ශූන්‍යතා ධර්මයේ පැතිරෙන බව මහාසේ ලෝකතර සම්බන්ධව සලීමක් නැතුව තාදී ගුණය පිහිටා සිටින බව සිහිකරන භාවනාට වාදි වීමෙන් අපේ භාවනා පූර්ව කෘතේ බොහොම ගාම්‍ය දායකයකට හේතු සම්බන්ධ වූ බැවින් හිත ඉක්මනින් සමාධිමත් කරගන්න හේතුවක් වෙනවා. සා සරුවක්යන් වහන්සේගේ වැනි පෘථුවේ කාන්තකල දේශනා අතුරෙන් එකක් තමයි කතරාම සූත්‍ර දේශනාව. මේ සදේශනාව අපි කටපාඩම් ගන්න බලාපොරොත්තු වෙමු. එවාගෙම අපි බහුවතා කරමින් ඒ භවනා උපකාරී සූත්‍රයක් වාට පමුණවා ගන්නත් බලාපොරොත්තු අධිෂ්ඨාන කරගනිමු. ඒ මොකද ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මනසිකාරයේ විශේෂයෙන් කි සම්බොජ්ජංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. ප්‍රතිසම්බොජ්ජංගයේ වැඩි දියුණුවේකොට අර පස්සාද්ධි සමාධිය ආදී බොජ්ජංග වැඩි දියුණු වීම සඳහා එකම හේතුකාරී වෙනවා. ඒකම මේ ගාම්භීර රසයෙන් වර්ධන සමත භාවනාවන්ට අතිශයින් උපකාරී වෙනවා. එවාගෙම නැවත නැවත නැවතත් බුදු ගුණ වර්ජනා සඳහා කාලපාරාම සූත්‍රය වර්ජනා කිරීමෙන් අන්ත විශේෂ චිත්ත බන්ධියක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාල බුද්ධ රාජිත මහ රහතන් වහන්සේ කලවර පොහොය දවසේ කලුජේ පොකුණ සමීපේ කලු කිඳුරි වහකට කලු ගල් ආසනයක වාඩි මේ කාලපාලාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. එදාස් යම් කිසි කාර්යයක් සඳහා පෙරවත් සමාදන්ව සිටියේ ශ්‍රද්ධාපේස රජෙකු ප්‍රයත නයකුන් දෙපා නෙලපිස කෙලවර කාටත් නොගලා හිටියානම් බණ ඇසුවා. එළියන කම් දේශනාව පැවැත්ුණා. දේශනා අවසානයේ රජතුමා මහත් තනින් සම්මාසේ සාදුකාර දුන්නා. රහතන් වහන්සේට තේරුම් ගියා රජතුමාගේ කතහඬ. සමීපයේ කැඳවල හැවා කොයි වෙලාවද බණ හඬා. ස්වාමීන් මුල් ගාථා කියනකොටම මම බණ හඬාව. මහරජම හිතගෙනම බණ හඬ වීම මේ දුෂ්කර දෙයක් නේ පුණ්‍යම් රාත්‍රි. නැත් ස්වාමීන් මේ වාගේ නිමිති හඬේ බුදු බණ හඬ බුදු ගුණ හඬ කියනවා නම් මගේ ජීවිතාන්තය දක්වාවත් නොසලී නොඇති හිතගෙන බණ හඬ පුළුවන්. ස්වාමීන් අවකාශ ගංගාවක් මුහුණේට හැරෙව වාගේ ගුවාසි විසුතුරු ධර්ම දේශනාවක් බුදු ගුණ දේශනාවක් පැවැත්වුවා. තවත් බුදු ගුණ ඉතුරු කියනවාද ස්වාමීන්? මහරජම ධර්ම දේශනා කළේ අල්ප මාත්‍රයයි. ස්වාමීන් උපමාවක් මහරජේ දෙගඩ කලා ගලක් ගඟනේ ගලන වෙලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුළේ පිට වෙන වතුර සුවල්පයි. ඉතුරු වතුර අප්‍රමාණයි. එයාගේ මාදේශයේ බුදු බණ ඉදිකටු මලෙන් ඇතුළේ පිටේ යන වතුර බිඳවා විශ්වල්පයි නදසූ බුදු ගුණ අනන්තයි. ස්වාමිනේ තරව ප්‍රමාවක් මහ රජසියක් පිරියක වපසරිය ඇති කුමුරු යායක එක විකාරලේ ඇත ස්වල්පාවේ ඉතිරි විකාරලයට අප්‍රමාණයි. එයාගේ මාදේශයේ බුදු ගුණ එක විකාරලකට වාගේ ස්වල්ප ප්‍රමාණයයි නදසූ බුදු ගුණ අප්‍රමාණයි. ස්වාමිනේ තවත් ප්‍රමාවක් මහරජාහතේ පියාපත කරන පක්ෂයේ පියාපතට යටපත් යටවන අවකාශයේ ස්වල්පයි පියාපතට යටවන අවකාශයේ අප්‍රමාණයි අනන්තයි. ඒ වගේම ප්‍රකාශ කළ බුදුගුණිත ස්වල්පයි මදේශු බුදුගුණ අවකාශයේ අනන්තයි. ස්වාමිනේ ගැලපෙන උපමාවක් කිව්වා. ස්වාමිනේ මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්වාසම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ විසිතුරු බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අපේ ඇත්තේ නැහැ. මේ 300ක් වටා ප්‍රමාණය යෙදුණු ඇති මේ ලංකා රාජ්‍යය මම අදිනේ ධර්ම පූජාට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. තාතන් වහන්සේද ආපසු රාජ්‍ය බාර දින දසරා ධර්මින් රාජ්‍ය කරන හැටේට ආවාදනු ශාසනාවට පවරා දුන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාතෘකා කළොත් අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා ඉදිරි අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කරුණිකව උගර ගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හොඳින් ධාරණය කරන නිකපතා ආවර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක්ද සපුරා ගන්න අදිෂ්ඨාන කර ගන්නාතරට මේ සත්පස්වාරයක් මහා පොළොව කම්පා කරමින් සරුවක්ම භූමියේ තිහිතා එවැගේම සීනාසර භූමියේ තිහිතා සත්‍ය භූමියේ තිහිතා ශූන්‍යතා භූමියේ තිහිතා තාජී භූමියේ තිහිතා ලෝක දහම් වැසුවේසු සරුවක්යන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභව බලෙන් අනන්ත බුද්ධ ඥානානුභව බලෙන් අනන්ත බුද්ධ තේජානුභව බලෙන් අනන්ත බුද්ධ රිද්ධානුභව බලෙන් අපක දාසින් දාස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදයේ තුල ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධයේ දක්වාම සාපන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදයේ මේ රත්නත්‍ය අනුභව බලයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශාස්නාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.